මේක විරුද්ධ කරන්නේ අපි මේක පළාත් සභාවට තියෙන අයිතිවාසිකම. මේක මහාණ්ඩුවට නෙවෙයි මේක. මේකල ඔක්කොම කරන්නේ මේකල මේක විරුද්ධ කරන්නේ මේකල දින මේක මේ බිල්ඩින් මහා මේ නැත්ත මේ පාසලේ තියෙන අඩුපාඩු කිසි දෙයක් හොයන්න නතුව සමහරවට මේ අලුත් ගොඩනැගිල්ලට තවම බහිඳ බැරි නතුව මේ පරිපලක් නැහැ. ඒ වුණාට මේගොල්ලෝ දේශපාලනය කරන්න නැත්නම් දේශපාලනේ වාසිය ගන්න තමයි මේගොල්ලෝ විරුද්ධ කරන්න ඕනි කියලා මහා බලාපොරොත්තු වෙන්නේ. මේගොල්ලෝ දේශපාලනය කරන්න මම කවදාකවත් මම පළාත් සභාවේ පාසල වලින් මම දේශපාලනය කරන්න කොයි දේශපාලනකින්වත් මම ඉඩ දෙන්නේ නැහැ.